the right place at the right time. ඔබ නිවැරදි කාලේ නිවැරදි ස්ථානයේ සිටිනවා. Where anything is possible. ඕනෑම දෙයක් කළ හැකි මේ ස්ථානයේ. සිටිය හැකි. Say to the next person, anything is possible today. ඔබ එහා පැත්තින් එක්කෙනාට කියන්න ඕනෑම දෙයක් සිදුවිය හැකි මේ ස්ථානයේ. Hallelujah. Hallelujah. So when you leave, something has changed in you. ඔබ මේ ස්ථානෙන් පිට වෙලා යනකොට යම් දෙයක් වෙනස් වෙලා ඔබ තුල. Hallelujah. Hallelujah. The word of God has transforming power and energy. දේ වචනේ තිබෙනවා ඒ බලය ශක්තිය අපගේ ජීවිත පරිවර්තනය කරන පිණිස. Hallelujah. Hallelujah. See, when the pastor speaks about a subject, යම් තේමාවක් යටතේ සභාපාලකවරයා කතා කරනකොට and the people receive මනුෂ්‍යයේ වචනය ලබා ගන්න විට concerning that subject ඒ තේමාව යටතේ they will receive a change in their life ඔවුන්ගේ ජීවිතයේ යම් වෙනස් වීමක් ඔවුන් ලබනවා in the particular subject ඒ තේමාව for instance if the pastor is speaking about physical healing ශාරීරික සුවය ගැන සභාපාලකතුමා කතා කරනවා නම් healing is distributed with the word of God by the Holy Spirit ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන දේව වචනය තුලින් you can expect healing to take place in your bodies ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔබගේ ශරීරයේ සුවය the pastor is speaking about financial prosperity ඒ මුදල් මේ ආර්ථික සඵලත්වය ගැන පාස්ටර් කතා කරනකොට that prosperity becomes yours සඵලත්වය ඔබගේ වෙනවා in the same way if the pastor is speaking about blessings ඒ වගේම පාස්ටර් ආශිර්වාද ගැන කතා කරනකොට you will begin to enjoy those blessings in your day to day life e aashirwade obage edinada jeevithe oba bhukti vindinnata yanawa last week I was teaching I began to teach about acting on the word yesathi mama obata genawa wachane kriyawata damima pilibada and I was speaking to you about blessings how God functions in the realm of the spirit to bring blessings to his people aathmika thale deviyan wahanse kesede kriya karanne unwahansege senaga udesa aashirwadaya genenna kela mama giye satye katha kara whenever god does something to us deviyan wahanse yam deyak api udesa karana it is for a purpose yam aramunak udesa e de karanne when you receive salvation oba galawima labuwahama when you receive salvation galawima labuwahama it is to make you a savior ඔබව ගැලවුම් කරවකු කිරීම සඳහායි ඔබ ගැලවීම ලබන්නේ. Hallelujah. When God heals you, ඔබව සුව කරහම දෙවියන් වහන්සේ. He makes you a healer. ඔබව සුව කරන්නෙක් බවට පත් කරනවා. Hallelujah. Hallelujah. When he blesses with financial prosperity, ආර්ථික සඵලත්වය තුලින් ඔබට ආශිර්වාද කරහම. It is for a purpose that you be a financial blesser. A financial investor for the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජධානිය උදෙසා ආර්ථික ආයෝජනය කරන්නෙක් වෙන පිණිසයි දෙවියන් වහන්සේ ආර්ථික සඵලත්වය ඔබට දෙනවා. In the same way when God blesses you, ඒ ආකාරයෙන්ම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන විට that is to make you a blessing to the world. ලෝකයට ඔබව ආශිර්වාදයක් වෙන පිණිසයි ඔබට ආශිර්වාදයට. Say I'm a blesser to the world. Hallelujah. මම ලෝකයට ආශිර්වාදයක්. Praise God. ප්‍රශංසා වේවා The Bible says that in 1 Peter chapter 3 verse 9 එක පේතෘස් 3 9 බයිබලයේ කියනවා that he says that you were called so that you will inherit a blessing නුඹව කැඳවා ඇත්තේ නුඹලාට ආශිර්වාදයක් උරුම වන පිණිසයි The day you became a child of God ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණේ දවසේ you became an inheritor of God's blessings දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ උරුමකාරයෙක් බවට පත් වුණා ඔබ You were born blessed hallelujah ඔබ නැවත උත්පාදනය වුණේ ආශිර්වාදලක් තැනැත්තෙක් හැටියට No more curses on you නැවදුරටත් ශාප නැහැ ඔබගේ ජීවිතේ You know some Christians are so concerned about curses සමහර කිතුනුවන් බොහෝ සැලකිලිමත් වෙනවා ශාප පිළිබඳව They are breaking curses all the time නිතරම ශාප කඩමින් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් සිටිනවා You don't need to curse bless break curses because the Bible says you were inherited you have inherited blessing ඔබ ශාපය ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් සිටින්නට අවශ්‍ය නැහැ මන්ද දේව වචනය කියන නිසා ඔබ ආශිර්වාදයක් උරුම කරගත් තැනක් Hallelujah say I'm blessed ඔබ කියන මම ආශිර්වාදයි God has called you blessed Hallelujah මහන්සේ ඔබව කැඳවලා තිබෙන ආශිර්වාදයක් වෙන්න In Proverbs chapter 10 verse 22 හිතෝපදේශයේ පොතේ 10:22 සඳහන් වෙනවා It says the blessing of the Lord it maketh rich And he added no sorrow to it with it. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ලබා දෙන්නේ උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක. Look at that, this is the Bible. මේක දේව වචනේ කියන්නේ. The blessing of the Lord maketh you rich. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නුඹව පොහොසත් කරනසේක. It won't make keep you poor. ඔබව දුගීව තබන්නේ නැහැ. It won't keep you poor. ඔබව දුගීව තබන්නේ නැහැ. In fact, God hates poverty. දෙවියන් වහන්සේ ද්වේෂ කරනවා ඒ දුගීකමට. He loves the poor. දෙවියන් වහන්සේ දුගීයාට ආදරේ ප්‍රේම කරනවා. But he hates poverty because poverty is a spirit. නමුත් දුගීකම හිඟකම දෙවියන් වහන්සේ කැමති නැහැ මන්ද දුගීකම ආත්මයක් නිසා. Did you hear? Poverty is a spirit. ඔබට ඇහුණාද දුගීකම ආත්මයක්? You see certain nations, the spirit of poverty has overwhelmed the nations. සමහර දේශයන් තිබෙනවා ලෝකේ අපි දකිනවා ඔය ඒ දුගීකම ඔවුන්ගේ දේශයන් මුළුමනින්ම අත්පත් කරනවා. How much that nation tries to change and reform. ඔවුන් ඒ දේශයන් ඔවුන් වෙනස් කරන්න බොහෝ උත්සාහ දරුව නමුත් they cannot. ඔවුන්ට බැහැ. It is only the gospel, the good news of Jesus Christ that can break the shackles of poverty. ඒ සුභාරංචිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද විතරයි හැකියාව තිබෙන්නේ ඒ දුගී කමේ බන්ධනය කඩා දමන්න. Hallelujah. Hallelujah. Hallelujah. You must choose never to be poor. ඔබ තෝරා ගන්න කවදාක්වත් දුගීව නොසිටින්න. In fact, the day you became a child of God. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණේ ඒ දවසේ. God made you rich. Hallelujah. දෙවියන් වහන්සේ ඔබව පොහොසත් කරා. In 2 Corinthians chapter 8 verse 9. දෙක කොරින්ති 8 වන පරිච්ඡේදයේ 9 වන පදයේ කියනවා It says for we know the grace of our Lord Jesus Christ that though he was rich yet for your sakes he became poor that ye through his poverty might become rich. මක්නිසාද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව එනම් උන්වහන්සේ ධනවත්ව සිටිය නමුත් තමන් වහන්සේගේ දිලුදුකම කරන කොටගෙන නුඹලා ධනවත් වන පිණිස නුඹලා උදෙසා උන්වහන්සේ ඔබ උදෙසා දිලිඳු බව දන්නහුය. This is the word of God. මේ දෙවියන් වහන්සේගේ වචනයයි. He says Jesus who was rich he became poor on the cross of Calvary so that he could transfer the life of prosperity to all those who believe. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ ධනවත්ව සිටිය නමුත් කල්වාරි කුරුසේ උන්වහන්සේ ඒ ධනවත්භාවය උන්වහන්සේ තුලින් ඔබගේ ජීවිතයට පරිවර්තනය වෙන පිණිස උන්වහන්සේ කුරුසපත් වුණා උන්වහන්සේ දුගී වුණා But it won't happen automatically. ඒ ඉබේම සිදුවෙන දෙයක් නෙවෙයි. You must understand this spiritual truth. මේ ආත්මික සත්‍යතාවයන් ඔබ තේරුම් ගත යුතුයි. Hallelujah. You know spiritual blessing and advancement comes through activating knowledge. ඔබ දන්නවද ඒ ආත්මික දැන ගැනීම එලිදරව් වීම සත්‍යතාවය පැමිණෙන්නේ ඒ දැනුම ක්‍රියාවට දැමීම තුලින් When you are ignorant of knowledge දැනුම ඔබ නොසලකා හැරියොත් you be living in darkness ඔබ අන්ධකාරයේ හැසිරෙනවා and you be living not according to what God desires for your life. මහන්සේගේ ආශාව අනුව නෙවෙයි එවිට ඔබ ජීවත් වන්නේ. Let's we'll go that a little bit later more in detail. තවදුරටත් බලන්න. Last week I said when good seeds meets with good soil inevitably there's going to be good harvest. Amen. ගිය සතියේ මම ඔබත් සමග බෙදාගත්තා යහපත් බීජ යහපත් පස සමග එකතු වුණ කල නිසකවම අනර්ග යහපත් අස්වැන්නක් අපට ලැබෙනවා. Good seed, good soil, good harvest. Amen. යහපත් බීජ යහපත් පස යහපත් අස්වැන්න. So the word of God is good seed. මෙන් දෙවියන් වහන්සේගේ වචන යහපත් බීජයයි. When what is a good soil? මොකක්ද යහපත් බිමක් කියලා කියන්නේ? The heart that is teachable, a heart of man that is willing to believe the word of God. දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න උගන්වන්න පුළුවන් මිනිස්සෙක්ගේ හදවතක්. The one who pays attention to the word of God. දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අවධානය යොමු කරන කෙනෙක්. In Luke chapter 8 verse 15. ලූක් පොතේ 8 වන පරිච්ඡේදයේ 15 වන පදයේ. When Jesus explains the parable of the sower. ඒ වපුරන්නාගේ උපමාව යේසුස් වහන්සේ විග්‍රහ කරන විට. Now the parable of the sower is such an important teaching because it is in all four gospels. ඒ සුභාරංචි පොත් හතරෙම මේ වපුරන්නාගේ උපමාව තිබෙන ඉතාම. And Jesus himself explains, interprets this parable. යේසුස් වහන්සේම අර්ථකථනය කරනවා මේ උපමාව. And he says in Luke 8:15, but that on the good ground are they which in an honest heart and honest and good heart having heard the word keeps it, retains it, clings on to it, and being forth fruitful with patience. Sarubime eva nam avankau yahapat sitin vachane asa tadin allagena ivasimen phala daran noya. Look at that. It says people with honest heart. Avanka hadavatak athi aya. Not everyone. Hamoma neve. The one who has good intentions in their hearts. Yahapat aramunu hadavate athi aya. The one who's willing to learn, willing to be taught. Ugan igena ganna kemathi uganwanna puluwan aya. Having heard the word of God. De wachane asa. It is important that you hear the word of God. Ita wedagat karanawak thamai oba wachane asima. Jesus one time said, those who have ears, let them hear. Kan atto asawa kiyala Jesus wahanse yam tanaka kiyenawa. He didn't speak that to some place where some people didn't have ears. Kan nathi ayata nevey Jesus wahanse me de katha kare. Everyone had ears, but not everyone was listening. Hamontama kan bautikawa tibuna namuth e ayata deva wachane asune neha. You must determine in your spirit whenever you have the opportunity to hear the word of God that you are going to hear. Oba obage manase aath oba teerneyak ganna avashyai deva wachane asannata labena hama mohotakama di avasthawakadima wachane asanna. That's why God gave you 2 years. ඒකයි දෙවියන් වහන්සේ ඔබට භෞතිකව කන් දෙකක් දුන්නේ. 2 years and 1 mouth. එක කටයි දුන්නේ. Hallelujah. So you hear because as you hear ඔබට ඇසෙන විට දේව වචනය faith will come to you. ඇදහිල්ල පැමිණෙනවා ඔබට. Faith comes by hearing the word of God. ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය. That's why you must not miss Sunday services. ඒකයි ඔබට ඉරිදා දේශනා ඔබ රැස්වීම අතපසු කරන්න එපා. You must attend the cell meetings. ඔබගේ සෛල රැස්වීම අතපසු කරන්න එපා. Because what you receive there it depends on your life advancement. ඔබේ සානවන් වල ඔබ ලබා ගන්න දේ කරන කොටගෙන ඔබගේ ජීවිතයේ දියුණු වීම රඳා පවතිනවා. And it says you have to keep it. You have to cling what you hear. You must hold on to it. ඔබට ඇසෙන එම දේව වචනය ඒ සානේ කියනවා තදින් අල්ලා ගන්න. Many people hear the word of God and they forget it. බොහෝ අය දේව වචනය අසන නමුත් එයා අමතක කරලා දානවා. But you have to retain the word of God. නමුත් වචනය ඔබ රඳවා ගන්න. How do you retain it? By studying the word of God. කෙසේද ඔබ වචනය රඳවා ගන්නේ? By going home and reading it again. වචනය නැවත නැවත අධ්‍යයනය කිරීමෙන් ගෙදර ගිහිල්ලා නැවත කියවීමෙන්. Listening to the word of God again on the internet or the CD. අන්තර්ජාලය නැත්නම් DVD පටි අරගෙන CD අරගෙන නැවත වචනය ඇසීමෙන්. And the result is that you will bring forth fruit. But you have to be patient also. මොකක්ද එහි ප්‍රතිඵලය? ඉවසීමෙන් ඔබ ඵල දරන්නට යනවා. Hallelujah. You know, different seeds have different timelines to produce harvest. Vivida bijawalta vivida u kala seemawan thibena aswanna nelannata. A banana tree, a mango tree, apple tree, it produces fruit at different timings. Kesel wenna puluwan, apple wenna puluwan, amba wenna puluwan me vivida u palaturu vivida kala tula thamai own pala daranne e pala. Hallelujah. So God wants us to produce results. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ප්‍රතිඵල නිපදවීමයි. Hallelujah. The Bible says he wants us to produce fruit. උන්වහන්සේගේ කැමැත්ත අපි and much fruit. ඵල නිපදවීම බහුල ලෙස ඵල දැරීම. And he's looking for fruit in us. උන්වහන්සේ බලනවා ඵල දැරීම පිළිබඳව. The Bible says when you bear fruit it is for his glory. Hallelujah. බයිබලයේ කියනවා අපි ඵල දරන විට ඒ උන්වහන්සේගේ මහිමය උදෙසායි. Hallelujah. Hallelujah. Are you with me this morning? ඔබ මා සමගද මේ උදෑසන? Are you receiving something? යම් දෙයක් ඔබ ලබා ගන්නවද? Very quiet today. හරිම නිශ්චලයි නිශ්ශබ්දයි. Hallelujah. Hallelujah. You know, when my congregation, when NCAC is quiet, I know that they are paying much attention. මගේ සභාව නිශ්චලව ඉන්නකොට මම දන්නවා ඔබ වඩා අවධානය යොමු කරන බව. Hallelujah. Acts chapter 15 verse 32. ක්‍රියාපතේ 15 වන පරිච්ඡේදයේ 32 වන පදේ. Praise the Lord. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේට. And Judas and Silas, this is not Judas the betrayer, being prophets also themselves, exhorted the brethren with many words and confirmed them. Judas සහ Silas, මේ Judas කියලා කියන්නේ පාවා දුන්න Judas නෙවෙයි. Judas සහ Silas තුමු ප්‍රොපේතවරු බැවින් බොහෝ වචන වලින් සහෝදරයන්ට අවවාද කර ඔවුන් ස්ථිර කළෝය. This is speaking about the believers in the churches that was established in the first century. E palawanu wakawanuwe issira wetcha sabawan pilibadawai metena katha karanne adili. So these are prophets, men of God. They went and as they spoke the word of God, the people were established. The word established there means they were strengthened. Deviyan wahansege daasayan propheta warun දෙවියන් වහන්සේගේ වචනය කියා දෙනකොට උන්ට අවවාද කරනකොට ඒ ඇදහිලිවන්තයන් ශක්තිමත් වුණා කියලා මේ ස්ථානයේ කියනවා. They were established. They were more stronger. වඩා ශක්තිමත් වන පිණිස ඔවුන් ස්ථිර වුණා. They were firm and unmovable. ඔවුන් නොසෙල්වෙන සෙනගක් බවට පත් වුණා. You know, this is what the word of God does when it comes with the ministry of the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය කරනකොටගෙන දේව වචනය අපි ලබනකොට මේ දේ තමයි සිද්ධ වෙන්නේ. This morning as I speak, you know, the Holy Spirit is establishing the word in your heart. මේ උදෑසන මම කතා කරන විට දෙවියන් ශුද්ධාත්මයන් වහන්සේ වචනය තුල ඔබ ස්ථිර කරනවා. It's making you strong, unwavering. You know, whatever challenges may come, the word will work on your behalf because it is established in your heart. Hallelujah. Kumana abiyogayak oba idiriye paminiyat me wachane karana kotagena deviyan wahanse obawa issira karunu labanawa kisima deyakata obawa solawanna beri wenawa. Verse 40 and 41 in the same e parichchedema 40-41 wana pada. And Paul chose Silas and departed, being recommended by the brethren unto the grace of God. And he went through Syria and Cilicia confirming the churches. Namuth Paul Silas thoragena sahodarayan visin swamin wahansege anugrahayata bara dena laduwa pitatwi sabavan sthira karamin Siriyawa saha Kilikiyawa medin gaman kaleya. Now the word used there confirming is the same word used in the other scripture establish. Etana ඉස්සිර කරමින් කියලා කියන වචනෙම තමයි ඉහතත් අපි කියවනු ලැබුවේ. So here we see Paul and Silas going to the churches and establishing the churches with the word of God. Hallelujah. මෙතන අපි දකිනවා පාවුල් සහ සීලස් දෙවියන් වහන්සේගේ දාසයන් විවිධ වූ සභාවන් වලට ගොස් සෙනඟ ඉස්සිර කරනු ලබන හැටි. You know, God wants his people to be strengthened and strong and established. දෙවියන් වහන්සේගේ ආසාව කැමැත්ත උන්වහන්සේගේ සෙනඟ ඉස්සිර වෙලා ශක්තිමත්ව සිටීමයි. He doesn't want us weak and feeble. උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි සබාව දුර්වලව සිටීමයි. You know, some Christians when problems come, they wonder what's happening. සමහර කිතුනුවන් ප්‍රශ්න පැමිණෙනකොට ඔවුන් බලනවා කලකිරීමෙන් මොකක්ද වෙන්නේ. They're frustrated. They say, "Oh, I don't know what's happening." මොන වෙනවද කියලා දන්නේ නැහැ. මුණු මුණු ගන්න. And they're complaining, they're murmuring. Own massively dodomin mumunumin sitinawa. And their prayer sessions are crying and, you know, complaining to God. Own yaknya venut handamin deviyan wahanseeta warada patuwanawa. But do you know that in every problem that we have in life there is a solution? ඔබ දන්නවද අපේ ජීවිතයේ මුහුණ පාන හැම අභියෝගයක් තුලම අපට විසඳුමක්. God has a solution for you. Hallelujah. වහන්සේ තුල ඔබට විසඳුමක්. And that solution is in his word. ඒ විසඳුම ඇත්තේ දේව වචනයේ. See, when you go through problems, you know, God is not troubled by your problems. ඔබ ප්‍රශ්න තුලින් අභියෝග තුලින් යනකොට ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්න ගැන කලබල වෙන්නේ නැහැ. His attention is not on the problem. His attention is on you. How you react or how you act to that problem. Unwahansege avadane deviyan wahanse yomu karanne obage prashnaya tulata nevey. Unwahansege avadane yomu karanne obaye abiyogayata prashnayata dena praticharya udessai. The problem was designed for your promotion. Hallelujah. Prashnaya nirmanaya kara atte obage usaswima sandaha. That problem was not designed by the devil to trip you down. ඔබට ඒ යක්ෂ විසින් ඒ ප්‍රශ්නය උදා කරේ නැහැ ඔබව පහත හෙලන්නට. It was designed for your advancement. ඔබගේ ඉදිරි යාමටයි එය නිර්මාණය කර තිබෙන්නේ. You know, many times when problems come, we don't see it that way. ප්‍රශ්න පැමිණියහම අපි ඒ දේ දකින්නේ නැහැ මේ ආකාරයට. But if you have received the word of God and if you are prepared. දේ වචනේ ඔබ ආත්මයට ලබාගෙන ඔබ සූදානම්ව සිටිනවා නම් no storm can shake your foundations. Hallelujah. කිසිම කුණාටුවකට බෑ ඔබගේ අත්තිවාරම හොලවන්නට. So we must not react, but we must act on the word of God. ඔබ ප්‍රශ්න පැමිණියහම දේව වචනය ක්‍රියාවට දමන්න අවශ්‍යයි. ඍණවාදීව ප්‍රතිචාර දක්වන්නේ නැතුව. Many people react just like the people in the world. ලෝකයේ සෙනග වගේ බොහෝ කිතුනුවන් ප්‍රතිචාර දක්වනවා. They work according to their own understanding. ඔවුන්ගේ තේරුම් ගැනීම අනුව තමයි ක්‍රියා කරන්නේ. And they look and see, you know, why is their problem not getting solved? ඔවුන් බලනවා ඇයි මේ ප්‍රශ්න මගේ ජීවිතේ කවදාකවත් ඉවර වෙන්නේ නැත්තේ? Hallelujah. See, spiritual truth is activated by knowledge. I said that. ඔබ දන්නවද ආත්මික සත්‍යතාවයන් අපි ක්‍රියාවට දමන්නේ දැනුම තුලින්. John 8:32 යොහන් 8:32 පදේ. Hallelujah. Are you with me? ඔබ මා සමගද? You can say hallelujah sometimes. Or you can wave or smile, you know. John 8:32. Otherwise I'm wondering what's happening in you. ප්‍රතිචාර දක්වන්න සබාව. Hallelujah. John 8:22. යොහන් 8:32. He says, "And ye shall know the truth, and the truth shall make you free." නුඹලා සැබෑව දැනගන්නවා ඇත සැබෑවද නුඹලා නිදහස් කරන්නේ. When you know the truth will set you free. ඔබ සත්‍ය දැනගන්න කල සත්‍ය නුඹව නිදහස් කරන්නේ. What is the truth? කුමක්ද සත්‍ය? It is the reality. ඒ යථාර්ථයයි. 8:36. 8:36 දෙස බලමු. Look at this. It says, So if the Son therefore sets you free, you shall be free indeed. Putraya nubala nidahas karanne nam sabavinma nubala nidahas wannuhuya. The truth you know will not set you free. Oba danna satya obawa nidahas karanne neha. Because you are already free. Oba danatamat nidahas. Let me explain. See, the Bible says the Son, if the Son sets you free, you are free indeed. Putraya obawa nidahas karana kala oba sabavinma nidahas kiyala deva wachane liya tibenawa. Who is the Son? Jesus Christ. Jesus Christus wahanse tamai putraya. Jesus Christ has set you free already. Jesus Christus wahanse danatamat obata nidahas bhavaya deela iwarai. But it will, you are already free now. Oba danatamat nidahas. But not necessarily enjoying that freedom. නමුත් ඔබේ නිදහස් භාවය ඔබගේ ජීවිතේ භුක්ති විඳින්නේ නැහැ. Hallelujah. Hallelujah. When you know the truth. ඔබ සත්‍ය දැනගත් කල. When truth becomes reality in your heart. සත්‍ය යථාර්ථයක් වුණහම ඔබගේ ජීවිතේ. The freedom that you received, you will begin to enjoy. ඔබ ලබා ගන්නේ නිදහස් භාවය ඔබ භුක්ති විඳින්න යනවා. Did you understand that? ඔබ ඒක තේරුම් ගන්නවද? Let me say again. Jesus Christ has already set you free. Jesus Christus wahanse obawa nidahas karala iwarai danatama. Then why are many Christians very disturbed? Ai boho kiduruan karadara wimen kalakirimen sitina. They are troubled sometimes. Oun karadaren sitina. They wake up in the morning troubled. Udasana negitinne kalakirimen. They think about something, they are frustrated. Oun yam dewal sitamin oun kalakirimata patthela. But the Bible says. Namuth de wachane kiyenawa. When you know the truth, when that truth becomes yours. Satya obage unahama oba satya danaganna kala. Then you will enjoy that freedom that God has already given. Evita oba ema deviyan wahanse di athi නිදහස් භාවය භුක්ති විඳින්නට යනවා. So there is something that you have to do. ඔබ ඒ දේ කළ යුතුමයි. You have to fight for your freedom. ඔබගේ නිදහස් භාවය උදෙසා ඔබ සටන් කළ යුතුයි. Just because you are a Christian. ඔබ කිතුණුවෙක් වුණ. That doesn't mean now everything is fine. ඔබ කිතුණුවෙක් වූ විට සියල්ල යහපත් වෙනව නෙවෙයි. As long as you don't know the truth, the enemy can come and steal what is rightfully yours. දේව වචනේ ලියා ඇති එම සත්‍යතාවයන් ඔබ දැනගන්න තෙක් යක්ෂයාට පුළුවන් ඔබගේ ඒ සියලු යථාර්ථයන් හොරකම් කරන්නට. The area of truth in your life ඔබගේ ජීවිතයේ ඒ සත්‍යතාවයේ ක්ෂේත්‍රය is your experience of freedom and liberty. ඔබගේ ජීවිතයේ නිදහස්කම භුක්ති විඳින ක්ෂේත්‍රයයි. In the area of truth that you know ඔබ දන්න සත්‍යතාවයන් තුල you will win. Hallelujah. ඔබ දිනන්න යනවා. Hallelujah. Amen. But the area of your ignorance නමුත් ඔබ නොසලකා හරින එම ක්ෂේත්‍රයේ අඥාන the area of your ignorance is the area of darkness in your life ඔබ අඥාන වෙන ක්ෂේත්‍රය ඔබගේ ජීවිතයේ අන්ධකාරය ගෙනෙන ක්ෂේත්‍රය and the area of darkness is the area of bondage in your life ඒ අන්ධකාරය ඇති ක්ෂේත්‍රය ඔබගේ ජීවිතයේ බන්ධනයෙන් සිටින ක්ෂේත්‍රයයි what you are ignorant of ඔබ නොසලකා හරින දේ when you are ignorant of truth ඔබ සත්‍යතාවයන් නොසලකා හරිනවා Satan can keep you bound සාතන්ට පුළුවන් ඔබ බන්ධනයේ තබන්න. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. The devil is afraid of the Christian who knows who he is. යක්ෂය බයයි ඒ කිතුනුව දන්නවා නම් ඔහු කවුද කියලා. The devil is not afraid of the Christian who doesn't know the word of God. වචනය නොදන්න කිතුනුවන් කෙරෙහි යක්ෂය බය නැහැ. But the devil is mortally He is in terror. You know the devil is in terror when you know the truth and when you know what your inheritance in Christ is. නමුත් කිතුනුවෙක් හැටියට ඔබ දන්නවා නම් ඔබගේ උරුමය කුමක්ද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල කවුද කියලා දන්නවා නම් යක්ෂය ඔබගෙන් පලා යනවා. යක්ෂය ඔබට බිය වෙනවා. ඔහු ත්‍රාසයටපත් වෙනවා. Hallelujah. සිංහල වචනේ ත්‍රාසයටපත් වෙනවා. Hallelujah. You can terrorize the devil. Hallelujah. යක්ෂයව ත්‍රාසයටපත් කරන්න පුළුවන් ඔබට. See Christians must terrorize the devil. Yes. Amen. Hallelujah. Hallelujah. Praise the Lord. ත්‍රාසයටපත් කරන්න අවශ්‍යයි කිතුනුවන් යක්ෂයව. Hallelujah. Hallelujah. When the light of God comes into your life. දෙවියන් වහන්සේගේ ආලෝකය පැමිණියහම ඔබගේ ජීවිතයට. In any area. ඕනම ක්ෂේත්‍රයක. You will become free indeed. ඔබ සැබවින්ම නිදහස්භාවය ලබනවා. Hallelujah. Amen. Hallelujah. Amen. Praise God. ප්‍රශංසා වේවා. So you know our God is a God of blessing. අපගේ දෙවියන් වහන්සේ ආශිර්වාදයි. He's a good father. Hallelujah. යහපත් පියෙක් උන්වහන්සේ. You read the Bible you see he's a good father. ඔබ දේව වචනය කියවොත් ඔබ දකිවි උන්වහන්සේ යහපත් පියෙක්. We all want to be good fathers, fathers here. මෙසානේ ඉන්න පියවරු අපගේ කැමැත්ත යහපත් පියෙක් වීම. However much we try. ඔබ කොපමණ උත්සාහ කරත් we can't outbeat our heavenly father. අපගේ ස්වර්ගික පියාණන් වහන්සේට ඉහළින් යන්නට බැහැ අපට. Hallelujah. Hallelujah. So we must have a consciousness of the blessings of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පිළිබඳව අපි දැනගැනීමෙන් සිටිය යුතුයි. God specializes in transforming and blessing people. දෙවියන් වහන්සේ විශේෂඥත්වය දරනවා. විශේෂඥ ආශිර්වාද කරන්නේ. Hallelujah. Oh, I'm excited. I can't wait till she says. He specializes in blessing. Hallelujah. Amen. ආශිර්වාදය නිදහස් කරන්න උන්වහන්සේ විශේෂඥතාවය දරනවා. Look at John 3:16 God so loved the world that he gave hallelujah දෙවියන් වහන්සේ මේ ලෝකයට එතරම් ප්‍රේම කරා උන්වහන්සේ දුන්නා his love උන්වහන්සේගේ ප්‍රේමය it was his love that motivated that compelled him to give උන්වහන්සේගේ that most precious gift of all Jesus Christ ප්‍රේමය තමයි උන්වහන්සේට ඉඩ දුන්නේ උන්වහන්සේගේ ඒ උතුම්ම වටිනා පුත්‍රයාව පූජා කරන්නට hallelujah Hallelujah. Hallelujah. In one split second your life can be changed. එක තප්පරයකින් ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට පුළුවන්. The moment of believing. ඒ විශ්වාස කරන අදහනේ මොහොතේ. Hallelujah. There's a moment of believing. ඒ අදහනේ මොහොතක් තිබෙනවා. At that moment. ඒ මොහොතේ. The blessing will come. ආශිර්වාදය පැමිණේ ඔබගේ ජීවිතේ. Hallelujah. Hallelujah. You know, it doesn't matter where you are today. ඔබ අද දවසේ කොතන හිටියද? If you're new in this place, ඔබ මේ ස්ථානයට අලුත් කෙනෙක් නම්, or if you come in the past few weeks, පහුගිය සති කිහිපය තුල ආව නම්, and you're going through difficult circumstances in life, ඔබ අමාරු පසුබිමකින් අමාරු කාලයක් තුලින් යනවා නම්, you are about to start a new journey. Hallelujah. මේ ඔබ අලුත් ගමනක් ආරම්භ කරන්න සූදානම්. Tell the next person you're about to start a new journey. එහා පැත්තේ ඉන්න කෙනාට කියන ඔබ අලුත් ගමනක් ආරම්භ කරන්න. It doesn't matter where you have been. ඔබ කොහේ හිටියත් මෙතෙක්කල්. It doesn't matter where you have been yesterday. ඊයේ දවසේ ඔබ කොහේ හිටියත්. Today is a new day for you. අද දවසේ ඔබට අලුත් දවසක්. Hallelujah. Hallelujah. The blessings are available for you. ආශිර්වාදය ඔබ වෙත පැමිණෙනවා අද දවසේ. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. What is required is a little effort. ඔබගේ ඊට කුඩා වෑයමක් තමයි අවශ්‍ය. Now you have to make some effort. ඔබ යම් වෑයමක් දරන්නම අවශ්‍යයි. But it is a little effort. ඒ කුඩා වෑයම. Compared to outside in that world how you struggle. ඔබ ඒ ලෝකේ කොපමණ පොරබදිනවද? ඒ සමග සසඳන විට. But the little effort that you make it will work on your behalf. නමුත් ඔබ කුඩා වෑයමක් දරනවද? ඒ වෑයම ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවමයි. Look at you today, you came to church, you had to make some effort. ඔබ අද බලන්න ඔබගේ ජීවිතය අද සභාවට එන්න යම් වෑයමක් ඔබට දරන්න උනා නේද? You didn't have to get up at 4 o'clock and wait in the queue to get a number right in that clinic. ඔබට උදේ 4ට නැගිටලා නම්බරයක් අරගෙන ඒ ක්ලිනික් එකේ පොලිමේ ඉන්න උනේ නැහනේ සභාවට එන්න අද දවසේ. You came here, you seated here, nice air condition and people are smiling at you. ඔබ මේ ස්ථානයට ආවා ලස්සනට වාඩි වෙලා ඉන්නවා AC ගොඩ නැගිල්ලක මිනිස්සු හැමෝම hina වෙවි. Everybody loves you. හැමෝම ඔබට ආදරේ. Hallelujah. Hallelujah. But this effort that you made today is not going to be in vain. අද දවසේ ඔබ දරපු වෑයම මේ ස්ථානයට පැමිණෙන්නට එය අපතේ යන්නේ නැහැ. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. God will do the rest. දෙවියන් වහන්සේ ඊටු ටික කරાવી. When you do your bit, God will do the rest. ඔබගේ කොටස ඔබ කරාම දෙවියන් වහන්සේ ඊටු කොටස කරන්න යනවා. But no man can do, he will do for you. කිසිම මිනිසෙකුට කරන්න හැකි දේ උන් වහන්සේ ඔබ වෙනුවෙන් කරනවා. Hallelujah. Hallelujah. Praise God. I'm going to place with. You see, there are different levels of knowledge that we need to acquire. අපි ලබාගත යුතු දැනුමේ විවිධ මට්ටම් තිබෙනවා. And according to your knowledge you will have victories. ඔබගේ දැනුම අනුව ඔබ විවිධ වූ ජයග්‍රහණයන් අත්පත් කර ගන්නට යනවා. When you go to school there are different classes, isn't it? ඔබ පාසලට ගියහම විවිධ පන්ති තිබෙනවා නේද? The primary class, primary school, then you have the intermediate, then you have the university and the senior. මධ්‍යම ඒ ජේෂ්ඨ පාසල් තිබෙනවා, විශ්වවිද්‍යාලය තිබෙනවා. And there are different levels of knowledge. ඒවාගේම දැනුම විවිධ මට්ටම් තිබෙනවා. In the spiritual too it's like that. ආත්මික තලයේ තේ ආකාරමයි. When you are in the lower classes, ඒ ප්‍රාථමික පන්තිවල සිටිනකොට, when you are weak, දුර්වලව සිටින විට, you tell God I'm weak, please help me. Swamini mama durbalai mata udaw karanna kiyala oba kiya sitinawa. Just like the you know today's rhapsody. Yatharthaye ridme kiwwa wage. The disciples. Goleyanma. You know they were crying out. They were Oh andamin hitiya. Now that is the lowest level. You can ask God, there's nothing wrong. You can ask God, Lord, I'm feeling weak today, please help me. Deviyan wahansegen oh illanna puluwan. ස්වාමිනේ මම අද දුර්වලයි මට උදව් කරන්න කියලා. And he will help you. උන්වහන්සේ he will strengthen you. ඔබට ශක්තිය දීලා ඔබට උපකාර කරાવી. But there is another level. නමුත් තවත් මට්ටමක් තිබෙනවා. In that level you learn the word of God. ඒ මට්ටමේදී ඔබ දේව වචනේ ඉගෙන ගන්නවා. And you make faith proclamations. ඇදහිල්ලේ ප්‍රකාශන කරනවා. And you say I am strengthened. ඔබ කියනවා මම ශක්තිය ලබනවා. Thank you Lord I am strengthened. ස්වාමිනේ ස්තුති මම ශක්තිය ලබන නිසා. Now that is the intermediate. ඒ මධ්‍යම පන්තිය. That is good but it is still not the best. එය යහපත් නමුත් සුපිරි නැහැ. The senior class. ඒ ජේෂ්ඨ පන්තියට පැමිණියහම the great senior class one said the Lord is the strength of my life. ස්වාමීන් වහන්සේ මාගේ ජීවිතේ ශක්තියයි. The Lord is the strength of my life. උන්වහන්සේ මාගේ ජීවිතේ ශක්තියයි. Psalm 27 verse 1 it says that. ඒ ගීතවලිය 27. King David he said the Lord is the light is my light and my salvation. දාවිත් තුමා කියනවා ස්වාමින් වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත් He is the strength of my life whom shall I fear මම කාට බියවන්නේද Hallelujah you see the different levels ඔබ දැක්කද විවිධ වූ මට්ටම් So you go higher with the word ඔබ ඉහළට යන්නේ වචනය සමග See we call it the higher life අපි කියනවා ඒකට උසස් ජීවනය කියලා. There is a higher life. උසස් ජීවනයක් තිබෙනවා කියලා කියනවා. What is a higher life? කොහොමද මේ උසස් ජීවනය? Living the word. වචනේ ජීවත් වීමයි. Amen. When you live the word. ඔබ වචනේ තුල ජීවත් වෙනකොට. When you live the word. වචනේ ජීවත් වෙනකොට ඔබ. You will have a higher life. ඔබ උසස් ජීවනයක් භුක්ති විඳින්න යනවා. And you be on the mountain top. එවිට ඔබ කඳු මුදුනේ. This time when we were in England we went to a beautiful place. You know high in the mountains Yorkshire Dales they call it. ඉන්නකොට ඉන්නකොට අපි ඒ කන්ද උඩක මුදුනකට නැග්ගා. I was struggling to climb that. මම හෙමින් හෙමින්. See I've lost some weight after climbing those mountains. ඒක and but when I climbed the mountain ඒ කන්ද උඩට අපි නැග්ගාම I saw beautiful things. ඉතා අලංකාර දේවල් මට පෙනුණා. You know I saw houses. මම විවිධ වූ නිවස් දැක්කා and I sat down there මම එතන වාඩි the Lord says my son look at these places මගේ පුත්‍රයා මේ දේශ බලන්න කියලා දෙවියන් වහන්සේ මට කිව්වා you can see them very small කුඩාවට පෙනෙනව නේද those houses are looking small ඒ කන්ද උඩ ඉඳලා මේ පහළ තිබෙන නිවස් those buildings are looking small ගොඩනැගිලි දුර කුඩාවට පෙනුණා he said this is how I want you to live මේ ආකාරයෙන් තමයි ඔබ ජීවත් විය යුත්තේ. Let my spirit take you into that high mountain. මගේ ආත්මයන්න් වහන්සේ කරණ කොටගෙන ඔබ ඉඩ දෙන්න ඒ ඉහළ කඳුවලට ඔබව ගෙනියන්නට. Where you fly, where you soar up into those high places. ඒ ඉහළ මට්ටම් වලට ඔබ පියාසර කරන්න. And then when you look ඔබ ඒ ඉහළ මට්ටමේ ඉඳලා පහත බලනකොට you see the world very small ලෝකය ඔබ දකිවි තාම you see the flesh very small මාංශය තාම කුඩාවට ඔබ you see the devil he cannot do anything යක්ෂයාට කිසිම දෙයක් අපිට කරන්න බෑ hallelujah hallelujah when you up there ඔබ උඩ ඉන්නකොට what seems to be so big when you are in the ground level ඒ පහළ භූමියේ මට්ටමේ ඉන්නකොට ඉතා විශාලයි වගේ දකින දේ you see them as very small කුඩාවට පෙනෙනවා ඉහලින් බැලුවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. This is what being in the Holy Spirit, being filled with the Holy Spirit continually makes your life to be. ශුද්ධාත්මයන්න් වහන්සේ තුල දිගින් දිගටම පූර්ණ වීමෙන් මේක තමයි සිදුවෙන්නේ ඔබගේ ජීවිතේ. Hallelujah. Hallelujah. That's why the Bible says Ephesians 5 be ye filled continually be ye filled. ඒකයි පිස පොතේ 5:18 කියන්නේ දිගින් දිගටම ආත්මයන්න් වහන්සේ තුල පූර්ණවන්න. See when you're not filled with the Holy Spirit. ඔබ ශ්‍රද්ධාත්මයන්න් වහන්සේ තුල පූර්ණ වුණේ නැත්නම් you find your life complaining all the time. නිරන්තරයෙන්ම ඔබ මරිනවා. Everything you're complaining about the government. Massively දොඩමින් ඉඳීවි ආණ්ඩුව ගැන. Have you seen Christians complaining about you know talking politics? ඔබ දැකලා තියෙනවද කිතුනුවන් දේශපාලනය ගැන? We are supposed to appoint leaders and governors. And we are complaining about politicians. What a shame. කිතුනුවන් හැටියට අපට තිබෙන්නේ ඒ ආණ්ඩුකාර දරණ අයව ඒ ස්ථානයට පත් කරන්න ඔවුන් කෙරෙහි මැසිවිලි දොඩන්නට නෙවෙයි. Hallelujah. Hallelujah. We are on the mountain top. අපි සිටින්නේ සභාව කන්ද උඩ. The Holy Spirit wants to take us there. ශ්‍රද්ධාත්මයන්න් වහන්සේගේ කැමැත්ත ඒ ස්ථානයට අපි ගෙන යාමයි. And to show us. අපිට පෙන්වන්න. How God has raised us up. දෙවියන් වහන්සේ අපි වෝසෝලා තිබෙන හැටි. Hallelujah. Hallelujah. Amen. Amen. We are not victims but we are victors. අපි ගොදුරක් නෙවෙයි අපි ජයග්‍රාහකයන්. Hallelujah. Hallelujah. We are overcomers. අපි අතිශයින් ජයලත්. We are champions in this world. අපි ශූරයන් මේ ලෝකේ. Hallelujah. Hallelujah. Nothing can touch us. කිසිම දෙයකට බැහැ අපිව ස්පර්ශ කරන්න. The greater one lives in us. මන්ද අතිවිශිෂ්ට තනන් වහන්සේ මා තුල ජීවත් වෙන නිසා. Shall we stand to our feet this morning?